ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරියධම්ම ස්වාමින් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමභන්ති. පානතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මඤ්ඤපන දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සම්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං ආමබන්ති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ සාසගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථාදුතියං කතා සතියං තථා චතුත්ථං ඉති උද්දමදෝතිරියං සම්බදි සම්බත්ත කාය සම්මාවන්තං ලෝකං මෙත්තාසගතේන චේතසා සද්ධාවන්තයෙ පින්නතුනි මුලෝ කාග්‍රහ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ සරුවක්න රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සුවාසෝදා සද්ධර්ම සම්දේශයේ උතුම් බුද්ධ වචනයක් මෙමාත් ප්‍රකාශ කරන්නේ ධර්ම දේශනාව සඳහා. ලෝකුරා බුදුසසුන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නම් වෙන්න මෛත්‍රී පාරමිතාවයි. මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්තිය සම්බන්ධ වූද සූත්‍ර පාඨය මාතෘකා කරන් තියදුනේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි. ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනා කිරීම, ධර්ම මනසිකාරයේ නිවන් දොරටුවක් වන්නේ. එවිදී නිවන් දොරටු පහක් අපේ සම්බුද්ධ සසුනේ කියනවා. බණ ඇසීම පළමුවෙන්න, බණ දැසීම දෙවන්න, ධර්ම සජ්ජායනය තුන්වෙන්න, ධර්ම සම්මර්ෂණය සතරවෙන්න, භාවනාව පස්වෙන්න. මුලින් කියන ලද සතරක් නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩෙනසේ එහිදී මෙනි. දේශකයන් වහන්සේ ශේඛියා සීකපද 16ක් සිටේ දරාගෙන අදිස්ථාන පහක් සිටේ අදිස්ථාන කරගෙන කර්මස්ථාන සීරසෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා. ශ්‍රාවක පිළිස අන්විහිත නොවේ. සාවධානව දෙකවන් නවාගෙන භාවනාවක තෙදුනාහ සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්නේ නම් ඒ ආතේක නිවන් දොරටුවක්. නිසා මේ ගත කරන සුවල්ප වේලාව අප සෑම දිනාටම ඥාන සමාප්තියේ සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් කාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිස්ථානින් ධර්ම ශ්‍රවණය කරමු. මාත්‍රුකාකල සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන්හි දකින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මේ හැඳින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකම් දිසං පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනි සූවණක් පිරිසේ අයත් දෙවියන් මිනිසයන් සැත යම් තාක් නිවන් මඟ ගමන් කරන්නන් යතොත් ඒ හැම දෙනාටම සාධාරණ වචනයක් සෝ කිලිමේ වචනය. එවැනි මඟඵල නිවන් සඳහා යමු වූ සෙත්තේ නනවතුන් විසින් යදියුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා. සමත භාවනා වශයෙන් 40ක් ඒ සමත භාවනා 44 බ්‍රහ්ම විහාර භාවනාවක කායිකේ කමතහනක් මෛත්‍රී කියන්නේ. ඒ මේ මෛත්‍රී සාගත සිතින් මෛත්‍රී සාගත සමාධි සිතින් එක් දිශාවකට මෛත්‍රී විසිදුවා පතුරුවා වාසය කරනවා. සතා ဒုတိယං සතා තတိယං සතා චතුත්ථං දෙවෙනි දිශාවක තුන්වෙනි දිශාවක හතරවෙනි දිශාවකට එවාගේම ඉති උද්දමදෝ උඩ යට දෙදිසාවටත් තිරියම් ආස්පස දස දිසාවටම සම්බදි සම්බක්තසාය මුළු තුන් ලෝක ධාතුවටම ආත්ම භාව සංඛාත සියලුම සත්‍ය ප්‍රජාවටම මෙත්තා සහගතේන චේතසා හරිත්වා විහෙරති අවේදේන අබ්ජාපජ්ජේන වෛරයක් නැති තරහක් නැති පටිග සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ධාතා පාඨේ සූත්‍ර පාඨ ප්‍රතිතේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රිය කියන වචනයක තේරුම් ගන්නවා නම් සබවින් ඒක ඇති දසපාරමිතාම පුරන්නට. මේ මෛත්‍රිය පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දසපාරමී පුරන්න සමර්ථ වන්නේ. මේ මෛත්‍රිය කියන මිශ්‍ර සිංහල වචනේ පාලි වචනේ හඳුන්වන්නේ මෙත්තා සත්තං කියලා ධම්ම සංගණේ ප්‍රකරණයේ නිච්ඡේප කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. මේ මෙත්තායි සත්තං කියන වචනේ හැදලා තියෙන්නේ මිද සිනීහනේ කියන ධාතුවෙන්. මිද සිනීහනේ එකෙන මිද ධාතුව pāli bhāṣāvē ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඉන් තේරුම සිනීහනේ එකෙන මුරුදු භාවයට පත්කරවීම අර්ථයෙහි සිනිඳු බවට සංසුන් බවට සීතල බවට එවාගෙම හිතයි සේබාට සමුණු අර්ථය තමයි මිද කියලා ධාතුවේ තියෙන්නේ. එනි මිද ධාතුවට ප්‍රත්‍යක්ෂ දෙලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරුම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිස්සං සතේ ඝරේ තමන්ගේ නිවසේ මව්කේ දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරුම නෙමෙයි. ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදවතින්ම දියුණුව කැමති අය. දෙමව්පියන් දෙන්න තරම් දරුවන්ගේ දියුණුව කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුයි. එනිසා කුඩා කලපතන් මව් කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමව්පියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. මේ මෛත්‍රිය හදවතින්ම අවංකවම දෙමව්පියන් පවත්වන බැවින් දෙමව්පියන් දෙකන මාතා මිත්තන් සතේ ඝරේ. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මව්පිය දෙපළේ සෝපිය නිවසේ පරම මෛත්‍රියක් තෝන සම්මිත්‍රයෝ. ඒකනේ දරුවන්ගේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාන්‍යයෙන්, යසයෙන්, ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දුණුව කැමතිවන්නේ, හදවතින්ම දුණුව කැමතිවන්නේ මෞඛ්‍ය දෙතල. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ. ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. එනිසා ඒ උතුමන්ගේ సంతානවල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටනවා. මෙන්න මේක නිසා මෞපියං ගුරුතුමන් වැනි සත්පුරුෂ సంతානවල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තා කියන මේ වචනය. එතකොට මේක ඉබේ පිහිටන අතර දෙමෞපියන්ගේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන භාග පවා පැමිණෙන්නේ. මෛත්‍රී ධ්‍යාන භාග සමුනුවන්ද පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩවත් ක්‍රමානුකූලව අපි දියුණු කරන හැටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ජීවන්නට. අපි අවදෝතම් පටන් නින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි. මේක වඩන හැටි ක්‍රමානුකූලව තේරුම් ගත්තොත් මෛත්‍රිය කියන මේ උතුම් ගුණය හද සංකාමයේ පිහිටුවා ගැනීමෙන් මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඒකාදශානිසංස පාටිකංකා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් එකලොස් මහා නිසංසයක් ලැබෙනවා. ඒ මොනවාද? සුඛං සුපති සැපෙන් නිදා ගන්නවා. සුඛං පටිබුද්ධති සැපෙන් අවදි වෙනවා. න පාපකං සුඛිනම් පස්සති නපුරු සිහින නොදකින්නේ වෙනවා. මනසානම් පියෝ හෝති දෙල සැලඳි මුතු හරයක් වාගේ කෙසේ තමයි මල් වඩමක් මල් ඔතින්නක් වගේ මිනිසයන්ද ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ට පිසාචයන්ට අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බවට පත් වෙන කෙනෙක් වෙනවා. දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවිදේවතාවෝ මෛත්‍රිය වඩන්න යහකින් රැක ගන්නවා. නාස අග්නිවා විසංවා සත්තංවා කමති ගින්නෙන් හෝ වතෙන් හෝ අවියවද වලින් මේ මෛත්‍රිය වඩන්නා තනතුරක් වන්නේ නැහැ. සුවතං චිත්තං සමාධියති වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ තහපත් වෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුලින් අන්තිම හුස්ම හෙළනවා. උත්තරින් අපපති විද්ධාන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මේ ජීවිතයේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත නොහැකි වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් රූපාවචන බඹලව නමයකින් එකතු උපදිනවා. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබානි සිටියානම් ප්‍රථම ධාන භූමිතල තුනක් වෙන එයින් එකතු උපදිනවා. දෙතිය ධාන ලබා සිටියානම් දෙතිය ධාන භූම තුනෙන් එකතු උපදිනවා. චතුර්ථමේ තෘතිය ධාන ලබානි සිටියානම් තෘතිය ධාන භූම තුනෙන් එකතු උපදිනවා. එතකොට මේ කියන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළා කියනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමති සැපෙන් නිදාගන්න. මේ සැපෙන් නිදාගන්න නම් මෛත්‍රිය වඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදාගන්න පුළුවන්. කාම සතුටුයි සතුටු මුහුණෙන් ප්‍රබෝධ මුහුණෙන් නෙළුම් මලක් කෙපෙන්නවාගේ උදේ හිමිදි හිමිදි උදේ අවදි වෙන්නේ. ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න නම් මෛත්‍රී භාවනාවෙන් නිඳට යන්න ඕනේ. කාම සතුටුයි නපුරු සිහිනයක් වන්න දෙකින්ද. ඒ කියන්නේ නපුරු සිහින දැක්කොත් හිතේ බයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සිහිනයක් දෙන්නේ තේනවා නම් දෙන්නේ සුභ යහපත්යක් පමණයි. ඒ වගේම මිනිස්යන්ද ප්‍රිය වෙන්න අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රිය තරම් දෙයක් නැහැ. එනිසා මිනිස්යන් අපට අවනත කරගන්න මිනිස්යන්ෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිම අවශ්‍යතාවයයි. බොහෝ සෙයින් දේවාල ගානියම් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වැඩෙනවා නම් දෙවියන් සමන්විත වඩිනවා. දෙවියන්ගේ උපකාර ප්‍රේභාවය ආරක්ෂාව අනුග්‍රහය ඇල්ම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රී වඩන්නාට. එකමනක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන් රැකගන්නාක් මේ දෙමාපියෝ මෛත්‍රී වඩන්නාව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම වසිත අවියවොද ගිනි විපත්ති වළකිනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. උපමනක් නෙමෙයි. සමාජයේ සිත වහවහම සමාධිගත වෙනවා. අපි කවුරු සතුටේ හිතේ තන්පත් බවකින් ඉඳ හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනිත් කාරණේ තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වඩන්ත වඩන්තේ මෛත්‍රිය කියන්නේ අදෝස චෛතසිකේනේ. ඒ කියන්නේ සෝබන සාධාන චෛතසික 19 එකක්නේ අදෝස චෛතසිකේ. මේ අදෝස චෛතසිකේ තියෙන්නේ සෞම්‍ය භාවයක්. හඳ මඳලක් වාගේ සෞම්‍ය භාවයක්. ඒ සෞම්‍ය භාවයේ සහිත චිත්ත චෛතසික ධර්මයන් අපේ හිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසුදු වෙනවා. කුරුදව ස්වරූපේ පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වීම නිසා පිරිසුදු ලේ ධාතුව සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප උපද්දවනවා. සමාත රෝගාබාධ තිබුණ නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එතමනක් නෙමෙයි ආයතද වැඩි වෙනවා, වර්ණේද වැඩි වෙනවා, සැපේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා, ප්‍රඥා බලයේද වැඩි වෙනවා. යහපත් සිතින් පැතුම් මුදුන් පමුණවා ගැනීමට මෛත්‍රී සිතින් පුදුම ශක්තියක් ලැබෙනවා. මේ කවුරුද 15කට පමණ පෙර අපි හිතවත්ම දායක මාත්මේ එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියමසලා සල්ලි කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා. මෙතුමා සැබෑ බෞද්ධෙක්. හැබැයි වයස 40 පමණ බෞද්ධ ආගමට පැමිණ කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය, සූත්‍ර, අභිධර්ම, ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමථ විපස්සනා භාවනා කරන ඉගෙන ගත්තා අන්නයටත් උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නීමේ අනුව ශාලේ කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදුගුණ සේවා මෛත්‍රී වලේ මෛත්‍රී සිටින් සමාතම තමා සත්‍යප්‍රයා කරගත්තා. සෝ භගවා ඉතිපි අරහං වත්සෝ භගවා අරහංකං සරණං ගච්ඡාමි අරහංකං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දියමේවා දියමේවා දියමේවා මේ විදිහට නව මහා ගුණයකම සත්‍යස්‍යා කළා. සමාත සමා මෛත්‍රී කරගෙන ඒ සත්‍යස්‍යා කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්නේ පින්තූරයක ගල් වැටෙන්නේ ඔක්කොම දිය වෙලා මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රිය වැඩි වෙනින් ලක් අත්දැකීම. මේ වාගේ කන් දෙකක් නෙමෙයි පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට 3කට පමණ පෙර අපි ලපති වායසේදී අපි පියාදන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් චතුර කෝටි ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයෙම ජදර සාත්‍රි ආහාරින් පසු පැය දෙකක් පමණ බද්ධ පරියන්කේ බැඳගෙන භාවනා කරනට දසෙනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇති වීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනා වටිනා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න කරුණිමිත් සූත්‍රයේ රාත්‍රියේ සජ්ජානා කරන බ්‍රහ්මචාරී ආජීවස්සමක සීලයේ පිහිටලා තමාම පද්මාසනේ බැඳගෙන නිදන ඇඳ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවෙන් අපට ඒ කාලේ කිසියම් ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටේට පොතකින් දැනගත්ත පිළිවෙලින් දස දිසාවට පාලි භාෂාවෙන් කියන වදන්තිය අනුව මෛත්‍රී යදුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීර නොදැනී යනවා. ශරීර නොදැනී ගියා පමණක් නේ අහස ඉන්නවා වගේ දැනෙනවා. ශරීරයේ කුදුමාකාර සනකමක් ඒ වෙලාවේ කුළුම් ගොඩක් වාගේ බර නැති වෙනවා. එපමණක් නෙමෙයි සය භාගයක් තරම් ඒ කාලය තුළ කුදුමාකාර සිතේ සනකමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානයන් ගමත ඉගෙන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්නේ නැතුව සමාධිගත වූ ආත්මයෙන් සැපෙන්නින්ද ගියා. මේක කුදුම දෙයක්. අවදීන්නේ නෙළුම් මලක් පිට දෙනවා වගේ බොහෝම ප්‍රභාසලේ සිටින් බුදු ගුණයක් ත්‍යාගන මෛත්‍රී වචනයක් ත්‍යාගන අවදීනවා. දවස පුරාම මේ සනසුම හිතට පැවතුනා. අපිට පැවිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ මේ අනුසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා සැදී ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ගුණ පුරා ගන්නටත් මොනතරම් වාසනාවක්ද කියන හැඟීමේ ඉතුරුයි සසුන්ගතව සැදී දෙන්න පවා යමුනේ. ඉතින් ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපටි කෙනෙකුට පවා අනුසස් වෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් බුදුමාහාර අධ්‍යක්ෂින් ලබන්ට එදිනදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිට සංසුන් කරන භාවනාවක්. සිත ප්‍රබෝධයක් ගෙන දෙන භාවනාවක්. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද සෙටියෙන්ද දේශනා කළේ තියෙනවා. ශ්‍රාවල ස්වාමීන් වහන්සේට භාවනා සමතන් හතක් උගන්වනවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. නීගිය ස්වාමීන් වහන්සේටද භාවනා සමතම් පහක් උගන්වුවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කඳ කිරිතේ ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමෙඳ විස ගෝර නාගයන් සර්පයන් ඉන්න වහා මහා වනමෙඳ තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයට ධ්‍යාන භාවනා වැඩුවා. ඒ කාලේ ඒ නපුරු විස ගෝර සතුන්ගෙන් හිංසා නොයෙන්ද පුරුදු කෙලේ කඳ කිරිතේ. කඳ කිරිතේ කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කඳ කිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුගෙන් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනාව වඩන්න පුළුවන් වුණා. අද උනම් කඳ කිරිත භාවිතා කරන්නේ නම් ඒ තැනැත්තාට සර්පේ සෑගුණක් දැක කරන්නේ. එතරම් පුදුම දෙයක් මේ කඳ කිරිතෙන් දැක්කෙන මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්ණීමෙත් සූත්‍රය. කර්ණීමෙත් සූත්‍රයේ දේශනා කලේ වනගතව භාවනා වැඩ වූ භික්ෂුන් වහන්සේලා 500ක් නමකට ඒක කුදුමාශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙනා වහන්සේ සසුන්ගතව පැවිදිව අවුරුදු 5ක් ධර්මයෙන් ඉගෙනගෙන නිස මුක්ත වෙලා උදාසලා කමතහන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා මහරහත් භාවයට පත් වෙන්න තුන් මාසය ඇතුළතදී උදාසලාට ආත්ම විශ්වාසයක් තිබුණා අපට දහස් වෙන්න පුළුවන් තුන් මාසය ඇතුළතදී එතරම් සීලයේ පිරිසුදුයි භාවනා කමතහන් හොඳට ඉගෙනගෙන ගියා උදාසලා ගම්මානයකට පිරිසුදුනා වැඩියා දවල් 1000ක් තියෙනවා ඊළඟ ගම්මානයකට වැඩියා දවල් 1000ක් තියෙනවා මේ දෙගම් වැසියෝන් උන්වහන්සේලාට ආරාධනා කරලා ඒ ගම් දෙකතම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් සෑදාව නොනිදා භාවනා කළා. දවස් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුතරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා බිම ඉන්නකොට ආහතේ විමාන දේවතාවන් ඉහළින්ද බර උදුමට දැක්කා සීල තේජිතේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකින් යයි කියලා දෙවි දේවතාව බැලුවා. වඩින් නැති බව දැනගෙන රාත්‍රී කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූපම වාසයවා. භයානකර රූපම වාසයවා. භයානකර ශබ්ද ඇති කළා. එවාගේ මහ දුර්ගන්ධ ඇති කළා. එයින් මුනි වහන්සේලා දිහිතේ සමාගේ දිඳිලා වෙනක් වෙනත් රෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. පාලිසිය දවසේදී කොහොම උපෝසත තියෙනේ කර්මයේ තෙක්කාස් වෙච්ච වෙලාවේ තමයි ඔවුනොන්ට තියෙන විපත්යේ අනිත්‍යයට කියා හිටියේ. එයින් සංඝ ඉස්තරයන් වහන්සේ තීරණය කළා අපට මේ සේනාසනයේ සත්‍රායන්නේ අපේ ආපසු ජේතවනාරාමයට ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා නාල්සේලා ආපසු වැඩියා සැලත් නෝරෙට. බුදුරජාණන් වහන්සේ මේ දන දන මෙහුව මොකද මහණෙනි මේ වස්සාන කාලේ ආපසු ආවේ. අනේ ස්වාමීනි අපි බොහෝම රමණීය බොහෝම සික්කලු එවාගේ මොහොන් දෝෂ ගස් ඇති එවාගේම ගලාගෙන මේ සිසිල් ජලාස ඇති ලලි සලා ඇති ගල් සලා ඇති බොහොම විවේකයක සුදුසු තේනාසනයක වස්සිසුවා අපට මේ විදි අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වුණා ස්වාමීනි අපට වෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ ශරුවක් යන වහන්සේ මුළු ධම්මදූතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාල කිව්වා මහණෙනි මේ 500ක් දෙනා වහන්සේට ජයදීමේ එතුණයි ජයදීමේ එතුණයි එතෙන්ම වැඩෙන්න එතෙන්ම වැඩලා මා උපදේශක් දෙනවා ඒ අනුව භාවනා කරන්න එතෙන්ම ආරක්ෂාවක් දෙනවා ඒක ආරක්ෂක පිළිස්සක්ද වෙනවා එපමණක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක් ද වෙනවා එපමණක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ධාතා 10ක් ඇති කර්මීමෙත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ සංඝ පිරිසට උගන්වනවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවක් යන වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන පිටත් උනේ මේ කර්මීමෙත සූත්‍රයේ සිටින් මෙනි කරමින්. ආරණ්‍ය සේනාසනයට ඇතුල් වෙන්න මැත්තෙන් 500ක් දෙනා එක හඳින් කර්මීමෙත සූත්‍රයේ සජ්ජායනා කළා. මේ සූත්‍රය සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාවු, රුක්ෂ දේවතාවු, විමාන දේවතාවු මුරුදු භාවයට පත් වෙලා කොහොම දිමත මිනිස් වේතෙන් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙර ගමන් කළ ස්වාමීන් වහන්සේලාගේ අතේතන සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටි සෙනසුන් වෙත අඩම් කරවන ගියා. මලු පෙත්මන් හැමෙන්දා සංතරහා දුන්න පා දෝවණේ කළ අතුන් පනවා වදා හිඳෙව්වා. සම් ගම්වාසියන්ට මේ ප්‍රවෘත්තිය දැනුම් දීලා සිහිපතේ ලැබෙන සැලසුවා. මුළු අනාන්තරයේ නපුරු ഘോഷා කරන සත්‍යයන්ද පක්ෂීන් ඉවත් කර දැම්මා. නපුරු දුර්ගාන්ත මිනිසයන් ඉවත් කර දැම්මා. මුළු මහත් අනාන්තරයේ උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුම්බාත සැමෙනවාමේ වන දේවතාවෝ. ප්‍රයදාවල් උපස්ථාන කළ පුදුමයි නේද මෛත්‍රී තියෙන හාක්කම. ස්වාමීන් වහන්සේලා දැවෙන සෑම ඉරියව්වකම කර්මීමෙත් සූත්‍රයේ අනුව මෛත්‍රිය වැඩුවා. කර්මීමෙත් සූත්‍රය අනුව මෛත්‍රිය වැඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් දෙකින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන සාධක කරගෙන හැරුණ විදර්ශනාවට. විදර්ශනාවට හැරී සිටියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ සරුවක් යන වහන්සේ දෝනම් මහා විහාරයේ සිටගෙනම බුදුරජාණන් මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම තේන් ඉදිරියට පෙනෙන්න සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිට්වා නංග රූපමං චිත්ත නිදං තප්පෙත්වා යෝධේතමාරං පඤ්ඤා යුදේන ජිකංච රක්තේ අනිවේසනෝ සියා. මේ ශරීරයේ දිදෙන කලයක් නැති බඳුනක් වාගේ සිතන්ද මේ චිත සකල අයිස්වාරයෙන් පෙර නගරයක් මෙන් රැකගන්න. එවාගෙම විපස්සනාවට හැරී ලබාගත් තරුණ විපස්සනා ඥානය නොබිඳ කිරියලා නොගෙන එයින් යුතුව ප්‍රේත මාරයාට පහර දෙන්න යුද්ධ කරන්ඩ ලබාගන්න ජය ආරක්ෂා කරගන්න. මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධ්‍යානෙන් සමාධිගත වූ ස්වාමින් වහන්සේලා 500ක් දෙනා එකම තත්පරයක සෞකලස්නසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යය නේද සරුවක් යනවාට උපදේශය. මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දැක්වෙන්නේ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම ප්‍රතිසම්බෙදා මග්ගපාළියේ සරුවක් යන වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහෝම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. ප්‍රතිසම්බෙදා මග්ගපාළියේ මෙත්තා කතාවේ එතකොට පරිසම්බදා මාර්ග පාළියේ කියන පිළිවෙතම අපට සාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හඳුන්වන විසුද්ධි මාර්ගයට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ග දැක්කෙන් පරිසම්බදා මාර්ග පාළියේ කියන මෙත්තා කතාවයි. එවාගෙම අබදාරුන් පිටකේ විභංගප්පර කරණයෙන් බ්‍රහ්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද මෙත සම්බන්ධයි. කොතෙන්න තුන් පිටකෙදම තියෙන මෛත්‍රී භාවනා සියල්ල සම්පින්දණය කරලයි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ මේ විසුද්ධි මාර්ගයේ සති සම්බදා මාර්ග පාළිය දක්ෂින භාවනා මාර්ග භුම් විසුතුරුයි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනා වැඩිමේදී සමාත මෛත්‍රිය කරගෙන සම්භාවනීය හිතවතුකුත මෛත්‍රිය වඩලා මධ්‍යස්ත්‍යන්ත වඩලා ඊළඟට අහිතවන්තයන්ද මෛත්‍රිය වඩලා ඊට පස්සේ සීමා සම්බේධය කියලා සමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනාතම සම සාධාරණව මෛත්‍රිය වඩන්න සමර්ථනාට පස්සේ භූමි වශයෙන් සමාවින්න විහාරය සමන් ජීවත් වෙන ගම්මානය දකුණ බටහිර උතුර නැගෙනහිර අනු දිශාව දකුණු අනු දිශාව බටහිර අනු දිශාව උතුර අනු දිශාව යට දිශාව සහ උඩ දිශාව මේ දස දිශාවතු මෛත්‍රී විස්පාරණය කරන පතුරුනවා. ඒතුවටි මෛත්‍රියේ වැඩිමත සත්ව කොට්ඨාස පද 12කට වෙන් කරගෙන තියෙනවා. සත්ව කොට්ඨාස පද 12කට වෙන් කරගෙන එක එක සත්ව කොට්ඨාසයකට මෛත්‍රී වචන හතර බැගින් ගන්නවා. එසේ හතර බැගින් ගැනීම නිසා ඒ දස දිශාවත වලින් මෛත්‍රියේ බොහෝම විස්තරාත්මක මෛත්‍රියක් වෙනවා. දස දිශාව පමණක් ගත්තොත් මේ මෛත්‍රියේ ප්‍රථම ධ්‍යාන ලබන්න පුළුවන් 480ක් ලබන්න පුළුවන්. එවැගේම ද්විතිය ධ්‍යාන 480ක්, තෘතිය ධ්‍යාන 480ක්. හැබැයි අනෝදිසෝ පරමේ කියලා දිශාවතෙන් නොගෙන සත්ව කොට්ඨාස 12ට පමණක් මෛත්‍රිය ලැබීමෙන් ප්‍රථම ධ්‍යාන 48ක්, ද්විතිය ධ්‍යාන 48ක්, තෘතිය ධ්‍යාන 47ක් කියලා මේ දේ ලබන්න පුළුවන්. දිශා ප්‍රථම ධ්‍යාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලම වැදුවොත් ප්‍රථම ධ්‍යාන 528ක් ලැබෙනවා. ද්විතිය ධ්‍යාන 528ක්, තෘතිය ධ්‍යාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථමයෙන් සමාසයි. සමාත මෛත්‍රී වඩන්නට ඕනේ. සමාත මෛත්‍රී වැඩීමෙන් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාත වඩන්නේ ශාක්‍ය පිණිසයි. මා මෙන් අන් අයද කියලා කියන දොර නිසායි සමාත මෛත්‍රී වඩන්නේ. සමාගයේ දෙපතුලේ පතන් ඉසදාක්වා ශරීරය මොනම හේතුවකින්වත් සමා දීරාටපත් වුණත් හිතේ තරහක් ව්‍යාපාදයක් කටික සංඥාවක් පහල නොකර ගන්න හැටියට සමා හිතේ මෛත්‍රිය පිහිටුවා ගන්න ඕනේ. සමන්ත කෙනෙක් ගැහුවත්, දැන්නත්, වරදක් කළත්, අලාභයක් කළත්, අයසක් කළත්, නිඳාවක් කළත්, දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් හිතෙන්නේ නැති තරමට සමාගයේ හිතේ මෛත්‍රිය පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට සමාධි සාම හිතයිසෙයි. සාම හිතයිසෙයි. ඒ කියන්නේ සමාගයේ දෙමව්පියන් ජීවත් වෙන්න නම් දෙමව්පියන් ආචාර්ය උපාධ්‍යායනතුමා, කල්යාණ මිත්‍රයන් ගුරුතුමා මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු සමාත හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. සමා ඉදිරියෙන් බමයක් තරම් දුරින් එතුමා ඉන්නවා හැටි බලාගෙන එතුමාගේ මුහුණ දෙක පිටින් අරමුණු කරගෙන එතුමාට මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය වැඩිීමේදී එක් වචනයක් අරගෙන බොහෝ වේලාවක් අඩන්නට ඕන. එසේ වැඩිීමේදී එතුමා හිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කිනා අරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 දකින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධ්‍යාන කිව්වම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන්. අපිට කොහොද ධ්‍යාන කියලා? එහෙම හිතන් දෙපා. මේක කිසි බෞද්ධයන්සන් ලබන්න පුළුවන් දෙයක් බවය මගේ හැඟීම. එනිසා අපි හිතන්නේ නැතුව අපිට වඩන්න බැරි කමතහමක් නෑ. ලබන්න බැරි ප්‍රතිඵලයක් දෙන. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්නට ඕනේ. ඊළඟට සමාධි හිතවන්තයා වැනි තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථකෙනි සමාධි හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ. ඒ වෙලෙත් කෙනෙක් කාර්යගෙන ධ්‍යාන වඩනවා. ඒ වගේ 10 දිනක් ගන්න. තවත් සමාධි අහිතවන්ත කෙනෙක් ඉන්නා නම් පමණ ඒ සතුරු කුජලයේ දිශරාත අරගෙන ඔහුටත් මෛත්‍රිය වඩනවා. මේ විදිහට සමාධි හිතවතාය මඳහතාය අහිතවතාය කෙනෙක් කොටස් හතරක හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈකට අතර විහිදුවන්නේ. ඉතිපන්දං ඉතිපන්දං එළියක් දැල්වුවාම ඒකම යදුන් ගණන් ඈතට ඉන්නේ නැතිනේ නෑනේ. ඒ වාගේ මේ ස්වාසපා භාවනා මාත්‍රයෙන් ඈතට විහිදුවන්න බෑ. සමහරු මෛත්‍රී භාවනා කරන එක වරකම දස දිශාවට විහිදුවනවා. සාර්ථක නෑ. ඒකේ සත්‍යේකාම දුර්වලයි. මෛත්‍රී විස්තරණය කරන්න නම් සමාධියේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධියේ ශක්තිමත් වෙන තෝන. එතකොටම ඈතට ඈතට විහිදුවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතක ආලෝක විහිදෙනානේ. බොහොම ඈතක ආලෝක දෙන්න පුළුවන්. එවාගෙම සඳ මඬලක් වාගේ, ඉරු මඬලක් වාගේ සමාධියේ සිටේ මෛත්‍රී ආලෝකේ මෛත්‍රී ශක්තිය දරාගත්තනම් බොහොම ඈතර දසදහස් හස්සක් වල නෙමෙයි අනන්ත සත්වයට පදන්න පුළුවන්. මෙන්න මේ මට්ටමද තමයි මෛත්‍රී ධ්‍යානය පුරුදු කරන්න තෝරන කරන්නේ. ඊටවට අපි කලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවේරෝ හෝමි අබ්භාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියක්ඛානම් පරිහරාමි මේ පාළි පාඨය. මේක සමන් සමාධි කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීකවර සමාධි කියා ගන්න. මම තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි කීකවර කියා ගන්න. මම නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි බොහෝ වාරයක් කියා ගන්න. මම සෝපත් වේමි සෝපත් වේමි සෝපත් වේමි සෝපත් වේමි සමාධි නිදේද පද හතරකින් මෛත්‍රිය කර ගන්න. මෙතන වෙම්වා වෙම්වා කියනට වඩා සමා ඒ ගුණේ සිහිත ඇති බවයි මෙතන කියවෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවේමි. ඒවා ඊළඟට සමා අපි හිතමු සමංගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙන්න දහස් වාරාරි කියලා ඒ වතේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟ තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට එක සියවර දහස් වාරාරි කියලා ඉන්නකොට හිත සමාධි වෙනවා. වචනෙන් වචනෙට මාරු වෙන්න ගියෝ ඉක්මනට සමාධි වෙන්නේ නැහැ. හිතේ සංපද්දා වෙන්නේ නැහැ. වචනේ තේරියොස්සේ හිත දුවනවා. එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩිම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මා මේත මුලින් වාරයකදී ප්‍රකාශ කළ බුරුමදාස මොළමෙන් ආරන්නේ සේනාසන වාසී අග්ගමහා සම්මාචානාචාර්ය පා අවශ්‍යාදෝ නාහිමිපාණන් වහන්සේ උගන්වපු මෛත්‍රී භාවනාව අධ්‍යයන. ඒ කියන්නේ ආනපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයෙකු ධක්කින් සාකාර ධ්‍යාන ලබාගෙන ඉන් අනතුරු ඕදාත සතියෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රී කැරෙනවා. සමාත මෙත් කරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට නිමෙත් වැඩනවා. ඒ වගේ 10 දිනක් සමන ගන්නවා. නැදහත් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. එහෙම සීමා සම්බේධ කරලා සමායින්න විහාරයේ සීල සත්‍යෝ, සමායින්න ගමේ සීල සත්‍යෝ, සමායින්න නගරයේ සීල සත්‍යෝ ඔහොම සත්ව කොටස 12ක් වෙන් කරගෙන මුළු සත්වල දක්වා මෛත්‍රී ඈතට විහිදුවනවා. ඒ එක එක වාරයක් පාසා ප්‍රථම ධ්‍යාන හතරක්, දෙති අධ්‍යාන හතරක්, ත්‍රිති අධ්‍යාන හතරක් බැගින් ලබනවා. ඊට පස්සේ දස දිසාවට වඩනවා. හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහට හරහට හිත යවනවා නම් හිත පැතිරෙන්නේ නැහැ. තමා ඉන්න තැන ඉඳලා සිටේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිසා බමලව බවාගේ දක්වා දීවිත ඉහළට ඉහළට ගන්නට ඕනේ. ඉහළට අරගෙන වර්ෂාවක් වයින්න වගේ මේ විදිහට තුන් ලෝකයටම මෛත්‍රිය විසිදුවන්නට ඕනේ. මේක වඩන පුජ්‍යලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ඉඳගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රිය භාවනාවේ විස්පාරණය කරන ආකාරය අපි වඩා වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණේ තමයි එදිනෙදා ජීවිතයේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද? මේ කොමුද දමණය කළේ? තුන් ලෝකයේ විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කරලා යොන්වාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් දමණය වුණාද? සර්වඥාන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පැවිදිතුණානේ භාවනාවට ගත්තෙත් මෛත්‍රී භාවනාවනේ. ඒ ජීවිතේම නික්ලේශ රහත් කෙනෙක් බවට පත් වුණා නේද? මෛත්‍රී බලයේ මොනතරම් පුදුමද? උන්වහන්සේ ආලවක යක්ෂ දමණය කළේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට විහිදුන මෛත්‍රී චිත්ත තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු දමණය වුණා, සෝවාන් ඵලයට පත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂ්‍යයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, රාක්ෂසයන්ද, එවාගෙම මහා දුෂ්ටිගතික බ්‍රාහ්මණයන්ද, පරිබ්‍රාජකයන් දුන්වත් දමණය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතින් උනාසෙ මෛත්‍රී චිත්ත විස්පාර යවලයි ඒ විදිහට සකස් වෙන්නේ. අපි නිදසුනක් වශයෙන් ගන්නම අපි ගමන කරනවා බසයක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක. මේ අනුව අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ පුද්ගලයන්ගේ සිතට සමාවිදි සිත තරංග යවන්න. වාහනය යන රේදුරුතුමා හිතාගෙන මේ රේදුරුතුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, සිහිනුවණින් ගිය පදවාවා, කරුණාවෙන් ඉවසීමෙන් සියසිය පදවාවා, මේ විදියට උහුට මෛත්‍රී කරනවා. එවාගෙම ඒ වාහනේ තවක් වෙනවා නම් මගේ පිටිසෙ එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන්ද මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාර ඉදිරියෙන් එන ඇත්තන්ද මෛත්‍රී කරනවා. පස්සෙන් එන ඇත්තන්ද මෛත්‍රී කරනවා. පාර දෙකත් නිවෙස්තුලින් එන ඇත්තන්ද මෛත්‍රී කරනවා. එහෙම කිසිම මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නාම විට, ආහාර ගන්න විට, ගමනක් යන විට, කවර හරි රාජකාරියක් කරන විට ඒ ක්‍රියාවට ආදාළ හැටියට පුද්ගලයන් එක්ක මෛත්‍රී සතුරුවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොනතරම් සැලසිල්ලක්ද? සමාද රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් පිළිකා රෝග සුව කරගෙන තියෙනවා. ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ තවත් රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා. ඒ වගේම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩීමෙන් අර 11 මහානිසංස පමණක් නෙමෙයි කුඩා අනු කුඩා නිසංස කිය දහස් ගාණක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්න ඕනේ. හැබැයි සමාත සතුරුයේ මිතුරුයේ කියලා කිසිම බෙහෙදයක් නැතුව මේ වඩන්න කාපු උත්සාහවන්ත වෙන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ද පමණක් නෙමෙයි බෞද්ධ අවබෝධ සිංහල අසිංහල හැම දෙනාට මේක හැටියට මෛත්‍රී වැඩනවා නම් ඔවුන්ට එම් පුදුමාකාර සැනසීමක් ඉඳ ගන්න පුළුවන්. අපේ සරුවඥන් වහන්සේට තිබුණේ නැහැනේ පුද්ගල බෙහෙදයක්, ආගම් බෙහෙදයක් තිබුණේ නැහැනේ. හැම දෙනාටම සමසිත සම මෛත්‍රියේ පැවැත්වානේ. මෙන්න මේක නිසා සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයන් කිසියම් හැටියට අපි හැම දෙනාම සමසිත පවත්වන්ත මෛත්‍රී භාවනා පුරුදු කරගන්න ඕනේ. මා මුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත් සූත්‍රයේ කනෝ මෛත්‍රී භාවනාවක් මං කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මේ මෙතේ වදන්තයක් මා ඉදිරිපත් කරනවා. මේක හැම දිනාටම ප්‍රයෝජනවත් නෙවෙයි. ඒක ඒ අනුව තම සමාගයේ වචනේ සමාත ගැළපෙන බසින් ඒ වගේ වදන්ති හදාගෙන හරි නිතර නිතර භාවචාත්මය වැඩගත් වෙනවා. කරණීය මෙත් සූත්‍රයේ තියෙන සප්තකොට්ඨාස විස්සක්. ඒ සප්තකොට්ඨාස විස්සෙත මෛත්‍රී වචන තුනක් දකින් වෙනවා. ඒතකොට එතන තියෙනවා 60ක්. දෙවියද 60ක් තියෙනවා. ඒවා කවද්දරට හතර වගන ගණනින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝයි මුත්‍ති 527ක් වුණත් උපදවා ගන්න පුළුවනි. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සතරින් සැනසෙනු පිණිස මම පිළිවෙත් පිරිමි සමතෙක් වන්නෙමි. මම කායක සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්තේක් වෙම්වා සුවපත් වූ සිත් සැත්තේක් වෙම්වා මාමින් මාගේ හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා කලෙසති සත්වයෝද නිකලෙස ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා දුක් වූ ශරීර ඇති සියලු සත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්වයෝද දෙගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඉතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා වතකොඩු ශරීර ඇති සියලු සත්වයෝද ඉතාසියුන් ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා දුටු සත්වයෝද නුදුටු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා ළඟ වෙසෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා ඉපදුන සත්වයෝද උපදින සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා උදයින්න සත්වයෝද යසින්න සත්වයෝද සරසින්න සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා පලිගැනීම් නොකරේවා වංචා නොකරේවා රැවටීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී නින්දා නොකරේවා අවමන් නොකරේවා හෙළා දැකීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් වේදාවක් කැමති නොවේවා සියලු සත්ත්වෝ සියලු දෙනාගේ සපේත කැමති වේවා යකින් අවීචේ පතන්ද උදින් භවග්‍රේ දක්වාද සරකින් අනන්ත පරිමාණ ලෝක ධාතු වල සාවුද සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් සැත්තෝ වෙත්වා අප්‍රමාණ වූ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එකම දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙකල තම ජීවිතකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමැති වන්නාසේ සියලු සත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වාත්වා උදයාත සරස දස දිසාවෙහි සියලු සත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත වූ මෙත්සිත වඩත්වා ඉඳින හිටින නිඳන ඇරිදින සමයිරියව් වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සිව් පිරිසුදු සීලයෙන් සුවඳවත්තේ උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත්තේ සැමදේ කෙරෙහි තෘෂ්ණාව නොකොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ ප්‍රතම් ඥාන දර්ශන විසුද්ධියේ දක්වා උතුම් විසුද්ධි මාර්ගයේ ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් අතමිදී අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබත්වා මේ විදිහට කරණීය මෙත් සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වදන්ති හදාගන්න පුළුවන් සැබවින් පාලියෙන් තියෙන මේ දේශනාවන් තමාට සමාජයේ වැටෙන බසින් විතර භාවිතා කිරීමදීම ඒ සැබෑම ඥාන සම්ප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දවසට 21 වරක් හරියම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතනවා නම් ඒ දේපාවිච්ච සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා අපේ සියලුම බෞද්ධයන් වෙත කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදීනොන්ටම අදිස්ථාන කරගන්න අද ධාතුම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා. අද මේ දවස පුරාම සෑම ඉරියව්වකම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රී අදිස්ථාන කරගෙන කටයුතු කිරීමේදී ධාතුන් පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා. ඒසා බුදු ප්‍රසේබුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අභිමතාර්ථයන් මුදුන් සමුනා ගන්නට යුතුයුණා. එනිසා දැන් අදාති මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථාන පිළිබඳව ධර්ම විනය දරවෝද භාවනා කමතං කියාදෙන ශේස කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවේ නිසිපල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙතුවා කියලා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මෙතෙකින් සීලයක තිතා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු කසේ බුදු මහ රහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලොව ආයු වර්ණ සප බල ප්‍රඥා විනිමින් දෙලව ජයගෙන සෙලවර බුදු කසේ බුදු මහ රහතන් වහන්සේ ආબોධ කුතු වදාළේ අජරාමද ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රිය මහා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ති. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් වත්ව කුසලාමි සංසබලෙන් සෑම දිනාට සාන්ත අමා මහ නිවන් සුවක් වේවා. අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගින අරියධම්ම ස්වාමීන් වහන්සේ සවැසි ධර්ම දේශනාවටයි ඔබේ සවන් දෙන්නේ. ඔබේ සවන් දෙන්නේ ජාතික සංස්කෘතික සම්මේලනයේ සම්මුඛ සම්මුඛ ප්‍රතිපදිනක පුණ්‍ය ශානවල විශේෂ දේශනාවක්. ඔබ දැන් ඉතින් මේ පරමාර්ථය කරගත් කිසිම අධික සම්භාවිතා නොවන්නේ සියලු දෙනාටම